අගෝස්තු මාසේ 17 වෙනිදා තමයි මේ රටේ තීරණාත්මක මැතිවරණය තියෙන්නේ. මේ රටේ අනාගතය කොතනද නවතින්න කියන මැතිවරණය තියෙන්නේ මේ අගෝස්තු මාසේ 17 වෙනිදා. ඓතිහාසික දවසක් වෙයි. රට විනාශ කරනවද? රට විකුරනවද? රට බෙදනවද? එහෙම නැත්නම් හදාගත්තු රට එක්සේසත් කරපු රට ආරක්ෂා කරනවද කියන එක තමයි තියෙන්නේ. අන්න ඒකටයි දැන් ලෑස්ති වෙන්නේ. ඒ නිසා අපි බොහොම වගකීමකින් කියනවා අපි මේ අගෝස්තු මාසේ 17 වෙනිදා පවත්වන මැතිවරණේ ඊළඟට සැප්තැම්බර් මාසේ තමයි පාර්ලිමේන්තුව රැස් වෙන්න දීලා තියෙන්නේ. සැප්තැම්බර් 1 වෙනිදා රැස් වෙන පාර්ලිමේන්තුවේ අගමැති පුටුවේ අපි වාඩි කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.